අද සවස 4:15ට පමණ හැව්ලොක් ප්‍රදේශයේ මායා වටරවුම අසල ඇති අවන්හලක් තුළදී කාන්තාවන් දෙදෙනෙකුට විදේශ ජාතිකයෙක් විසින් පිහියකින් කපමින් පහර දෙමින් පිටිනවා දුටු එම උපායනයේ ඉදිරිපිට මාර්ගයේ රථවාහන රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරියෙක් වහාම එම ස්ථානයට පැමිණියා. සිටු රාජකාරී පැතිවියෙන් එම පුද්ගලයාට වෙඩි ප්‍රහාරයක් කර තිබෙනවා. මේ වන විට තුවාල ලැබූ එම පුද්ගලයා කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහල රැගෙන ගොස් තිබෙනවා. මෙම තිදෙනාම සායාරූප වාරයක සේවය කරන ලද තිදෙනෙක් මුදල් ආරවුලක් මත කාන්තාවන් දෙදෙනා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවටයි මේ වෙත කතා වන්නේ.